නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුම්පබුද්ධං පබුඤ්ජන්ති සදා ගෝතම සාවකා යේ සං දිවා චරන්තෝ ච නිච්ඡං බුද්ධ ගතා සතිති. සදහවත් පින්තුනි, අද සමුදල්ප විහාරස්ථානයේ උදෑසන භාවනා වැඩසටහනයි මෙතන ඉඳන් ආරම්භ කෙරෙන්නේ. ඉතින් අප වෙතින් කරපු ආරාධනාවට අනුව අපේ ගෙරේ නොනා මහත්මිය විශේෂ ඉල්ලීමක් කරා බුද්ධ ඝනසුති භාවනා පිළිබඳ විස්තරයක් කරන්න කියලා. ඉතින් අද අපට පහසු විදියට බුද්ධ ඝනසුති භාවනා පිළිබඳව කරුණු අපි සාකච්ඡා කළා. ඉඳ ලැබෙන විදියට අපි අපේ සිත බුදුරජාණන් වහන්සේ අනුව ගිහිපු සිහිය අපි යොදවන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්තුනේ, බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අපේ ජීවිතය ලස්සන කරගන්න ධර්මයක්. අපේ ජීවිතයේ වටිනාකම කොච්චරද කියන එක තීරණය වෙන්නේ අපි හිතන විදියෙන්. බොහෝ දෙනෙක් ජීවිතයට වටිනාකම දෙන්නේ ලබු අධ්‍යාපනය, කරන රැකියාව, ඉන්න ඥාති මිත්‍රාදී, නැත්නම් තමන්ගේ රූප සම්පත්තිය. එවැනි ලෝකයකට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අපේ ජීවිතය සැබෑලෙසම වටිනාකම වැඩි කරගන්නට අපි කුමක්ද කළ යුතු කාරණේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කළා. එහෙදී උන්වහන්සේ අපට විශේෂණම අපේ ප්‍රඥාව ඉහළටම දියුණු කරගෙන අපේ හිත පිරිසුදු කරගත්තු පමණටයි අපේ ජීවිතය ලස්සන වෙන්නේ, ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ. පින්තුනේ, අපි නොයෙක් අවස්ථාවල අපේ නොදැනීම නිසා අපි මානසික දුක් පීඩා විඳිනවා. ඇත්තමගේ මුලින්ම සඳහන් කළා, අපි ඇත්තටම දුක් විඳිනවා නම් දුක් විඳින්නේ කායිකව නෙවෙයි මානසිකව කියන එක. එතකොට අපි මේක තේරුම් ගත්තොත් අපි දන්නවා අන්නේ මානසික දුක් පීඩා තමන්ගේ හිතට නොයන විදියට මනස නිතරම කුසල අරමුණක තබා ගන්නට අපි දක්ෂ වෙනවා. ඒතරක් නෙවෙයි, වෙනතන අපට ඇත්තටම ශ්‍රද්ධාව ඇති වුණොත් අපට දුකක් ඇති වෙන අවස්ථාවේදී, ඇතමිට ලෙඩක් වෙච්ච වෙලාවේදී, දරුවෙකුට කරදරයක් වෙච්ච වෙලාවකදී, ඥාතිවරේ මිය ගිහිපු වෙලාවේදී අපිට දුකක් ඇති වෙනවනේ, අපි අඬනවනේ. පින්වතින ඔබ ශ්‍රද්ධාවන්ත නම් ඔබට ඒ වෙලාවේ දුකක් ඇති වෙන්න ඕන ඔබේ මියගේ ඥාතිවරයා ගැන නෙවෙයි. ඇත්තටම ඒ ඥාතිවරේ ඔබත් එක්ක අවුරුදු 40ක් 50ක් 60ක් හිටියා වෙන පුළුවන්. නමුත් ඔබට ඒ මොහොතේ වෙන දුක් දෙක නිදහස් වෙන්න ඔබ ඉපදෙන්න සාරසංගේ කල්පලක්ෂයට කලින් ඇස් ඉස් මස්සේ දන් දෙලා මේ සුවිසාල පරිත්‍යාගයක් කරලා මේ ධම අනාවරණය කරපෝ බුදුරජාණන් වහන්සේ ගැන හිතන කොටයි ඔබ අඬන්න ඕන. ඔබට මේ මොහොතේ දුක් දෙකෙන් නිදහස් වෙන්න මෙච්චර අමාරුවෙන් ධමයක් අනාවරණය කරලා මේ ධම තිබිද්දී ඔබ අඬනකොට, ඔබ දුක් වෙනකොට ඇත්තටම ඔබ පරිත්‍යාගය කරපු උත්තමයාට ඔබ කරන අගෞරවයක් වෙනවා. අන්න එතනෙනු ඇත්තටම ඔබ දුක් වෙනවා. අන්නේ අවස්ථාවේදී මා දුක් නොවන විදිහට මම කොහොමද හිත හදා ගන්න ඕන? ඒක තමයි මානවයෙන් මෙච්චර කැපවෙච්ච බුදුහාඳුරන්ට මම කරන ගෞරවය, ප්‍රත්‍යපකාරය, කළගුණ සැලකීම කියන එක අපි දැඩිසේ අපේ හිතේ පොතනකව තැන්පත් කරලා තියෙනට ඕන. පින්නතුනි, අපට යම් කිසි වෙලාවක හිතට අකුසලයක් එනවනම්, රාගාදී ක්ලේශ ධර්මයක් එනවනම්, කෙනෙක් ගැන අමනාපයක් එනවනම්, ශාරීරික වේදනාවකින් දුකක් එනවනම්, ඒ හැම වෙලාවම සිහි කරන්න මේ දුක් දෙකේ නිදහස් වෙන නේද බුදුහාඳුර මෙච්චර මහන්සිල මේ ධර්ම අනාවරණය කළේ. මේ දුක් දෙකෙන් නිදහස් වෙන නේද මේ ස්වාමීන් වහන්සේලා ගිහිගෙන නික්මෙලා උන්වහන්සේලාත් මේ ධර්ම මාර්ගයේ යමින් වසර දහස් ගාණක් මේ ධර්මයක් ඉතුරු කළ මායමෙන් කිම්බේ මේ දුකෙන් නිදහස් වෙන නේද කියන එක ඔබ නිතර නිතරම සීකරන්නට ඕන. අන්න එතකොට පින්තුනේ ලොකු වීරියක් ඇති වෙනවා. මේ ශ්‍රද්ධාව නිසාම මේ ධර්ම මාර්ගයේ ඉක්මනට ගිහිල්ලා දුකෙන් නිදහස් වෙන ඕන නේද කියන හැඟීමක් ඔබේ හිතේ නිතරම ඇති වෙන්නට ඕන. ඒ නිසා ඔබට දුකක් ඇති වෙනවා නම් ඇති වෙන්න ඕන ඇත්තෙන්ම ඔබේ මියගිය ඥාතිවරයා ගැන නෙවෙයි ඇත්තෙන්ම. ඔබ අප වෙනුවෙන් මෙච්චර පරිත්‍යාගයක් කරපු බුදුරජාණන් වහන්සේ ගැන ඔබට සංවේගයක් ඇති වෙන්නට ඕන. ඒ නිසා බුදුහාඳුර අපෙන් ඇත්තටම බුද්ධ පූජා බලාපොරොත්තුනේත් නැහැ. උන්වහන්සේ අපෙන් ගුණ ගායනයක් බලාපොරොත්තුනේත් නැහැ. උන්වහන්සේට වන්දනාමානයක් කරයි කියලා බලාපොරොත්තුනේත් නැහැ. උන්වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා බුදුහාඳුරණ කරන ගෞරවය තමයි මේ ධර්ම හොඳින් අහලා තේරුම් අරගෙන ඒක උපරිම ලෙස තමන්ගේ ජීවිතයට පුහුණු කරලා මේ දුකෙන් හැකිතාක්කින් නිදහස් වෙන්න කියලා. ඉතින් අන්නේ ගමන් මාර්ගයේදී පින්නතුනේ බුදුහාඳුර සඳහන් කරනවා මේ ලෝකයේ ඉපදෙච්ච නොනැති බුද්ධිමත් කෙනෙකුට ඒ තමන්ගේ බුද්ධියෙන් ගත හැකි ඉහළම ප්‍රයෝජනය ඒ බුද්ධියෙන් ලබා දෙන ඉහළම වටිනාකම ඒ බුද්ධියෙන් ප්‍රගුණ කරන්න පුළුවන් ඉහළම දේ හැටියට උන්වහන්සේ දේශනා කරේ මොකද්ද? ඒ තමයි සමත භාවනාවත් විදර්ශනා භාවනාවත් කියන එක. සමත භාවනාවෙන් කරන්නේ අපේ විසිරලා තියෙන හිත සතිය උපයෝගී කරගෙන එක කුසල අරමුණක බොහෝ වේලාවක් පවත්වා ගැනීම. ඒක ආනාපාන සති භාවනාව වෙන්න පුළුවන්, බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, මේ වගේ කිසියම් කුසල අරමුණක් නැවත නැවතත් අඛණ්ඩව වැඩි කාලයක් මෙනෙහි කිරීමෙන් හිතේ ඇතිවන එකඟ භාවයටයි සමතය කියලා කියන්නේ. මේකට චිත්ත භාවනා කියලා කියනවා, සමාධි කියලා කියනවා, සමාධි භාවනා කියලා කියනවා, අධි චිත්ත සික්ඛා කියලා කියනවා. එතකොට මේ මොහොතේ අපි බුද්ධ ඥානසතියෙන් මෙහි කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුහාඳුර ප්‍රධාන වශයෙන් කමඨාන 40ක් දේශනා කරනවා සමත කමඨාන විදියට. දසකසින, දසසුභ, දසානුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර අරූපාවචර ධ්‍යාන, ආහාරයේ පටික්කුල මනසිකාරය, ඒ වගේම කායගත සති කියලා. මෙන්න මේ කමඨාන අතරින් ආරම්භක පියවරේදී මුලින්ම වඩන භාවනාවක් තමයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අපි දැකපු හොඳ ප්‍රතිමා වහන්සේ නම හොඳට සිහිපත් කරගෙන බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරිපිට ඉන්නවා කියන හැඟීම උන්වහන්සේ ළඟ තිබෙච්ච කරුණා, මෛත්‍රී, ප්‍රඥාදී ඒ උතුම් බුදුගුණ එකිනෙකට මෙනෙහි කිරීම. ඒ මෙනෙහි කරන අවස්ථාවේ පින්නතුනේ අපේ හිතේ ලොකු සතුටක් තියෙනවා. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේ තමයි මේ අපි ඉන්න මේ කාලවකවානුවේ මේ කල්පෙහි ලෝකයේ පහළ වෙච්ච උතුම්ම පුද්ගලයා. මනුස්ස ලෝකේ දරක් නෙමෙයි, දෙව්ලොව මඹලොව ඇතුළු මුළු තුන් ලෝකයක්ම පහළ වෙච්ච උතුම්ම පුද්ගලයා තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට අපේ හිතේ ලොකු ප්‍රසාදයක් හටගන්නේ, ලොකු සතුටක් හටගන්නේ. බලන්න පේනතුනේ සාමාන්‍ය ඔබේ ව්‍යවහාර ඉගෙනදා ජීවිතේ ඔබ ළඟින් ඇසුරු කරපු හුඟා ගුණ තියෙන ඔබට හුඟා උදව් කරපු කෙනෙක් මතක් වෙනකොට ඔබට කොයි වගේ හැඟීමක් ඇති වෙන්නේ? ඔබේ ජීවිතේ මොනක් හැච්ච හුඟා උදව් කරපු හොඳ ගතිගුණ තියෙන සිල්වන්ත, අවංක, නුවණැති කෙනෙක් ඔබට මතක් වුණොත් ඒ විතරක් නෙවෙයි, යා ඔබේ ගෙදර එනවා ඔබ මොන කියන්නේ කියලා ආරංචි වුණොත් ඔබට මොන වගේ සිතුවිල්ලක් දෙන්නේ? ඔව්, හිතේ ලොකු සතුටක් නේ. ගෙදර සුද්ධ පවිත්‍ර කරයි, කෑම උයයි, විවිධ විදිහේ කෑම ඉතින් දවස් ගාණක් තිස්සේ හදනවානේ. ඒ විතරක් නෙවෙයි, තමන් ඕන වෙලාවකේ යහළුවා, මිතුරා, ඥාතිවරයා මතක් කරගන්න කැමති. ඇයි ඒකට හේතුව? ඒ තැනත්තාගේ ළඟ තිබෙච්ච ගතිගුණ. ඇතැමිට රූපය නෙච්චරය ලස්සන නොවෙන්න පුළුවන්. ඇතැමිට ලොකු ධනයක් නොතිබෙන්නත් පුළුවන්. නමුත් මේ තැනත්තාගේ ළඟ තිබෙච්ච ගුණවත්කම, අවංක බව, නුවණැති බව, ප්‍රඥාව, ඒ සිල්වන්ත බව, අන්න ඒ දේවල් අපි හුඟක් කැමතියි. නමුත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඒ ගුණ යහපත්කම් වලින් විතරක් නෙවෙයි, ප්‍රඥාවෙන්, විතරකුත් නෙවෙයි උන්වහන්සේ රූප සම්පත් වෙනොත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් ඒ වගේම 80ක් අනුවැන්දෙන වලින් මේ අදී නොයෙකදී රූප සම්පත්තියේ ලක්ෂණ වලිනුත් මේ මුළු තුන් ලෝකෙම හිටිය පින්වන්තම වාසනාවන්තම ස්වරූපීම කෙනා බවට පත් වුණා. අන්‍ය උත්තරයන් වහන්සේ ගැන සිහි කිරීම පිණිසුනි. ඒ සිහි කරන මොහොතත් අපේ හිතේ තියෙන දුක් පීඩා දුරු කරගන්න හේතුවක් වෙනවා. බලන් පිනදින අපේ ජීවිතේ අපට කුඩා කල ලැබිට ආවාසය නිසා අපට ලැබෙන ලොකෝ කරදරයක් බය අනතුරක් ලෙඩ දුකක් ඇති වෙච්ච හැම අවස්ථාවකදීම අපි එක අපේ අම්මා අපිට මතක් වෙනවනේ නැත්නම් අපේ බුදුරජාණන් වහන්සේ මතක් වෙනවා. විශේෂයෙන් ඉතිපිසෝ ගාත අපි කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ සිහි කරලා අපි කුඩා කාලේම අපේ අම්මලා තාත්තලා කියලා දීලා තියෙනනේ බයක් ඇති වුණොත් පෑ ගමනක් යනකොට හරි අනතුරක් වුණොත් ඉතිපිසෝ ගාත කියන්නේ කියලානේ. ඇයි එහෙම කියලා තියෙන්නේ? ඔව් බුදුහාඳුර සිහිපත් කරන්නේ මේ කියලා තියෙන්නේ. අපිට ඒක මුලින් තේරුන්නේ නෑ නේද? ඉතිපිසෝ ගාතාව කියන්නේ කියලා දැන් අම්මල කියන්නේ පොඩි කාලේ බයක් වුණොත් එන්නේ. නරක හිණයක් දැක්කොත් රැට නිින්ද නොයනවා නම් මේ හැම වෙලාවෙම පින්නතුනේ බුදුහාඳුර ගැන අපිට සිහි කරන්න කියන්නේ. ඇයි ඒක හේතුව? ඒ බුදුහාඳුර ගැන සිතන මොහොතේත් අපේ හිත පිරිසිදු වෙනවා. අපේ කුසලෙ දියන වෙනවා. අපට හිතට එන බිය සැක දුරු වෙලා අපේ මානසික සතුට දියන වෙනවා. ඒ සිහි කරන මොහොතේ ඉතින් පින්නතුනි ඒ උතුම් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමෝලේදී අරහත්ත්වයට පත් වෙන අවස්ථාවක් තිබුණා. ඒ වුණත් උන්වහන්සේ කල්පනා කළා හරියට අම්ම කෙනෙක් ඒ අම්මට ඉන්න දරුවන් බඩගින්නේ ඉඳිද්දී ඒ අම්ම කවදාවත් අම්මට තියෙන කෑම ටික කාලා නිකන් ඉන්නේ නැහැ. අම්මා බඩගින්නේ ඉඳගෙන හරි ඒ කැම ටික දරුවන්ට දීලා දරුවන්ගේ කුසගින්න නිවනවා. අම්මා කෙනෙක් ලෝකෙ දෙස බලන වගේ එදා ඒ දීපංකර පාරමෝලේ හිටිය සුමේද තාත්තුතුමා කල්පනා කළා මම විතරක් රහත් වුණොත් ඒ තරම් අම්මා කෙනෙක් අර කුසගින්න දරුවන් ඉඳෙද්දී අම්මා කැම ටික කෑවා වගේ කරන්න දෙයක්. ඒ නිසා මම එහෙම වෙන්න හොඳ නැහැ. මම මේ ලෝක සත්‍යය මේ සසරින් එතෙර කරවන්නම මම නිවන් දකින්න ඕන සම්බුද්ධත්වයට පත් වන වෙන්න ඕන කියලා හැඟීමක් ඇති කරගෙන එතෙන් පටන් නැවත මේ සසරට බැසලා එතෙන් පටන් උන්වහන්සේ යම් කිසි දුකක් වින්දනාම ඒ සියලුම දුක් විඳි අපි වෙනුවෙන්. එදා දීපංකර බුද්ධ ප්‍රජානන් වහන්සේගේ පාදමූලයට එනකම් බුදුරජාණන් වහන්සේ කිසියම් දුකක් වින්දනන් ඒ වෙනදී උන්වහන්සේගේ කෙලෙස් අඩුපාඩු කරන්න නිසා උන්වහන්සේ වරදී. නමුත් එදා දීපංකර බුදුහාමරගෙන් පස්සේ උන්වහන්සේ යම් කිසි දුකක් වින්දනම් ඒ සියලුම දුක් කින්දේ කවුරු වෙනවෙන්ද? ඒ සියලුම දුක් කින්දේ පින්නතුනි අපි වෙනුවෙන්. මේක අපි දවසට එකවරක් හරි පින්නතුනි හිතනට ඕන. ඒ හිතන වැඩ වඩාත්ම බුදුගුණ සිහිපත් කරන්න ඕන, ධර්මය අහන්නට ඕන, ධර්මය පිළිපදින්න ඕන අපි. ඉතින් විශේෂයෙන්ම අපි මේ වෙලාව බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ළඟ තිමිච්ච ඒ උතුම් බුදුගුණ කෙනෙක් සිහිපත් කරලා බුද්ධානුස්සති භාවනා වඩන්න. විශේෂයෙන්ම බුදුහාමර ගැන සිහිපත් කරනකොට සඳහන් කරන්නේ බුද්ධෝ විබුද්ධස්ස බණේ වන්නම් කප්පම්පි කියන්නේම භාසමානෝ කීයට කප්පෝ කියලා දීග මන්තරේ වන්නෝ නැති හේත තථාගතස්ස කියලා. බුදුරජාණන් වහන්සේ තුල තිබෙච්ච සම්බුදු ගුණ එවැනිම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුළු කල්පයක් තුල දේශනා කළ අවසන් කරන්න බෑ කියලා. ලෝකයේ තියෙනවා අචින්තනීය විෂයන් සිහි කරලා සාකච්ඡා කරලා කතා කරලා අවසන් කරන්න බැරි විෂයපද සබ්ජෙක්ට්ස් කීයක් තියෙනවා. ඒ එකක් තමයි බුද්ධ විෂය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය මහා ප්‍රඥාවන්තව හිටිය සරුවත් හාමුදුරන්ටවත් සම්පූර්ණයෙන්ම සඳහන් කරන්න බැරි වුණා. සරුවත් හාමුදුර කියලා කියන්නේ මහා ප්‍රඥාවකින් හෙළ කෙනෙක්. උන්වහන්සේට කල්පයක් තුළ වැහැපු වර්ෂාවල වැහි බිඳු ගණන් කරන්න පුළුවන් මට්ටමේ ප්‍රඥාවක් තිබෙන කෙනෙක්. එවැනි උත්තමයෙකුටවත් ධර්ම සේනාධිපති සරුවත් හාමුදුරන්ටවත් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සපුරා තේරුම් ගන්න බැරි වුණා. ඉතින් එවැනි ගුණ සමුදායකින් හෙළි බුදුහාමුදුරන්ගේ ගුණ යම් කිසි පමණකට හරි අපි සිහිපත් කරනවා නම් ඒ සිහිකරන මොහොත තුළ පින්නතුනි අපේ හිත කුසලයෙන් දියෙන වෙනවා. ඒ බුදුගුණ තුළ හිත තැම්පත් වෙනවා. ඒ සමාධිමත් වෙන හිතින් අපේ හිතට එන කාම ඡන්ද ආදී නීවරණ දුරු කරගන්නට ඒ එකම කරගන්නා වූ කිසිම අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩලා අපට අවිද්‍යා නීවරණ දුරු කරගන්නටත් මේ උතුම් සම්ත භාවනා කමඨාන අපට උපකාරයක් වෙනවා. ඉතින් පින්වත්නි අපි එකිනෙක බුදුගුණ ටිකෙන් ටික සිහිපත් කරමු. අරහං සම්මා සම්බුද්ධ ආදී බුදුගුණ නමයක් ගැන විශේෂයෙන් ධර්මයේ සඳහන් වෙනවා. දැන් මෙතන කියන්නේ බුදුහාඳුරන්ගේ ගුණ නමයක් තියෙනවා කියන එක නෙමෙයි පින්වත්නි. බුදුහාඳුරන්ට තියෙන සියලුම බුදුගුණ ටික අපිට තේරුම් ගන්න පුළුවන් විදියට කොටස් 9කට බෙදපු ආකාරය මේ තියෙනවා. ඉතින් මේ බුදුගුණ ඔස්සේ අපි උන්වහන්සේ තේරුම් ගන්න උත්සාහ කරමු. ඉතින් අපි ඒ කරුණ තේරුම් ගැනීමත් බුද්ධාස්තේ වැළීමත් කරුණ දෙකම අපි එකටම කරමු. ඒ සඳහා අපි දැන් භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා අපි බුද්ධානුස්සති භාවනා වඩමින් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. නිවසලින් පින්නතුනොත් මේ අවස්ථාවේදී භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා හොඳට තමන්ගේ අංගපත සැහැල්ලුවෙන් තියාගෙන පහසු ඉරියව්වකින් ඉඳගනිමින් අපේ බුද්ධානුස්සතිය වඩමු. මුලින් අපි අරහං ආදී බුදුගුණ එකිනෙක ආරෝහණ ක්‍රමයට මුලින් ඉඳන් අඟට අපි සිහිපත් කරනවා. ඊළඟට අගෙන් ඉඳන් මුලට සිහිපත් කරනවා. ඊළඟට අගෙන් ඉඳන් මුලටත් මුලින් ඉඳන් අඟටත් එක විදිහට සිහිපත් කරනවා. ඊට පස්සේ අපි ටිකෙන් ටික ඔබ වඩාත්ම කැමති එක බුදුගුණය වැඩි වේලාවක් සිහිපත් කරන්න. ඒක තම තමන් කැමති විදිහට කරන්න. ඔබ සම්මා සම්බුද්ධ බුදුනේ කැමති නම් ඒ බුදුගුණය එක දිගටම නැවත නැවතත් හිතින් මෙනෙහි කරන්න. වචනෙන් කියන්න අවශ්‍ය නැහැ. හිතින් මෙනෙහි කරන්න. ඔබ කැමති සුගත බුදුගුණයට නම් සුගත සුගත සුගත කියලා සිහි කරන්න. මෙතෙන්දී අපි අපේ ඇස් දෙක අපි අඩවන් කරගෙන අප ඉදිරිපිට බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගන්න. සාරසංඛේ කලපලක්ෂය දානාදී පෙරොන් දහම් සමති සාකාරයෙන් සම්පූර්ණ කරපු අප තරණ ගිය ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා දමදිව බුද්ධගයාවෙහි ජයත්‍රිමා බෝධි මූලයේහි වජ්‍රාසනයේ මත උතුම් සම්බුද්ධත්වයට පත් වුණදා හිමිදිරි පාන්දර ඉතාම ප්‍රසන්න සිරුරෙන් ප්‍රඥා ලෝකයේ විහිදුවමින් වැඩි සිටින ආකාරය සිහිපත් කරගන්න. ඒ බුද්ධ ප්‍රතිමාව ඒ සජීවී බුදුරජාණන් වහන්සේ තමා ඉදිරිපිට සිටිනවා කියන ආකල්පයෙන් සිටිමින් දැන් අප සෝදානම් වන්නේ ඒ බුදුරජාණන් වහන්සේ යනුව සිහිය භාවිත කිරීම. මුලින්ම අපි අපේ හිත වර්තමාන අරමුණ තුල අපි තියාගන්නවා. වර්තමානයේ හිත තියාගනිමු. ඒ සඳහා නාසිකාග්ගේවා මුඛනිමිත්තේවා කියපු විදිහට නාසය ආශ්‍රිතව හිත පවත්වා ගන්න. වර්තමානයේ නාසයේ කෙළවරේ අපි සිහිය තියාගන්නවා. නාසය ආශ්‍රිතව සිහිය තියාගනිමින් අපි මොහොතක් අපි ඉන්නේ ඉරියව්ව ගැන සිහිපත් කරනවා. හිසේ සිට දෙපා දක්වා දැන් මේ වාඩි වෙලා ඉන්නේ ඉරියව්ව ගැන අපි සිහිපත් කරනවා. අපේ හිත වර්තමානයේ තියෙන්නේ අතීත හෝ අනාගත අරමුණකට හිත ගියත් නැවත අපි ඉක්මනින්ම මේ වර්තමානයට අපේ හිත අපි ගන්නවා. ශරීරය ගැන මොහොතක් මෙනෙහි කරලා නැවත අපි අපේ හිත වර්තමාන අරමුණෙහි නාසය ආස්තේව තියා ගන්නවා. එසේ තියා ගැනීම මාධ්‍යම බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන අවස්ථාව. මාස්තරණිය මුළු තුන් ලෝකයන් සංසාවටාල ඒ උත්තර මාක්ෂරඥය සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහන් ගුණේ යුක්තයි. උන්වහන්සේ රාගාදී සියලු කෙලෙස් දහම් සිතින් දුරු කරලා ලෝකයාගේ අපමණ පුද සැලකිවරට ලක් වුණා. සංසාර චක්‍රයේ අර සිඳලු ලෝකයන්ගේ පොද සැනකිලි වලට සුදුසු සියලු කෙලෙසුන්ගෙන් හිත දුරු කළ රහසින්වත් කිසිදු පවක් සිදු නොකළ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහන් කියන බුදුගුණය යුක්තයි. අරහන් අරහන් අරහන් අරහන් අරහන් අරහන් මා සරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ බුදුගුණයෙන් යුක්තයි. උන්වහන්සේ කිසිදු ගුරුවරයෙක්ගේ උපදේශයක් නොමැතිව උන්වහන්සේගේම ඥානයෙන් දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. කිසිදු ගුරුවරයෙක්ගේ මඟ පෙන්වීමක් නොමැතිව උන්වහන්සේගේ ඥානයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් නිවුතුම් බුදු ගුණයට අපි සම්මා සම්බුද්ධ කියලා කියනවා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විඤ්ඤාචරණ සම්පන්න බුදු ගුණයෙන් යුක්ත වුණා. උන්වහන්සේ ප්‍රථම ධානය ආදී අෂ්ට විද්‍යාවන්ගෙන් සහ සීලය, ඉන්ද්‍රිය සංවරය, හිරි ඔත්තපාදී උතුම් චර්ණ ධර්මයන්ගෙනුත් යුක්ත වුණා. විද්‍යාවෙන් හා මේ සීලාදී චරණ ධර්මයන්ගේ යුක්ත බුදුරජාණන් වහන්සේට අපි විද්‍යාචරණ සම්පන්න කියලා කියනවා. විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේ සුගත බුදුගුණෙන් යුක්තයි. උන්වහන්සේගේ ගමන් විලාසය ඉතාම ශාන්තයි. උන්වහන්සේගේ වචනය ඉතාම ප්‍රසන්න ප්‍රියමනාප වචනයක් වුණා. උන්වහන්සේ සම්බුද්ධත්වයට කරා වැඩම කළ ගමනත් ලෝසතුන් නිවමින් සනහමින් වැඩම කරපු ශාන්ත වූ ගමනක් වුණා. වචනයෙන් හා ඉරියව්වලින් ශාන්ත ගමන් මගකින් වැඩම කළ මේ උත්තම මනුෂ්‍ය රත්නයට අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි සුගත කියලා කියනවා. සුගතෝ සුගතෝ සුගතෝ සුගතෝ අරහං. සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මුළු තුන් ලෝකයේම නැත්තම් කාම රූප අරූප කියන මේ ත්‍රිවිධ ලෝකයේ වෙනත් විදිහකින් කියනවා නම් සත්ව ලෝක සංස්කාර ලෝක අවකාශ ලෝක කියන මේ තුන් ලෝකයේ ඒ ලෝකයන්ගේ කියන ග්‍රහ වස්තු පිළිබඳවත් ඒ වාහේ ස්වභාවයෙන් හට ගැනීම විනාශය ඒ වාහි ජීවත් වන සත්‍යයන් ඒ සත්‍යයන්ගේ ඉපදීම චුත වීම ආදී මේ සියලු ලෝක ස්වභාවයන් බුදුරජාණන් වහන්සේ අතඟුලස්සේ අතෙහි ඇති නෙළි ගෙඩියක්සේ මැනවින් ප්‍රත්‍යක්ෂ කළා. බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ ලෝකාවබෝධයට අපි කියනවා ලෝක විදූ කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක විදූ බුදුගුණේ යුක්තයි. ලෝක විදූ ලෝක විදූ ලෝක විදූ ලෝක විදූ ලෝක විදූ ලෝක විදූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකීය සර්වස්ව පුද්ගලයන් සහ සත්වයන් උන්වහන්සේගේ මෛත්‍රී විදාරින් ප්‍රඥාණයට ආවදීන් සම්මියත පුද්ගලයන් බවට පත් කළා. සැරපරස පුද්ගලයන් දමනය කිරීමේ මේ උතුම් සම්බුදු බුදුගුණයට අපි අනුත්තර පුරිස ධම්ම සාරතී කියලා කියනවා. අනුත්තරෝ පුරිස ධම්ම සාරතී. අනුත්තරෝ පුරිස ධම්ම සාරතී. අනුත්තරෝ පුරිස ධම්ම සාරතී. අනුත්තරෝ පුරිස ධම්ම සාරතී. අනුත්තරෝ පුරිස ධම්ම සාරතී. අනුත්තරෝ පුරිස ධම්ම සාරතී. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයන්ට පමණක් නෙවෙයි දෙවියන්ට බ්‍රහ්මයන්ට උතුම් වූ ශාස්ත්‍රවරයා වුණා. මනුෂ්‍යයන් සහ දෙවියන්ට සුගතිගාමී මාර්ගය නිවන් දැකීමේ ප්‍රතිපදාවත් මැනවින් දේශනා කළා. දෙවියන්ට සහ මනුෂ්‍යයන්ට උතුම් ශාස්ත්‍රවරයා වීමේ මේ උතුම් ගුණයට බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ අතිරිමත් සම්බුදු ගුණයට අපි කියනවා සත්තහා දේව මනුස්සානම් කියලා. බුදුරජාණන් වහන්සේ සත්තහා දේව මනුස්සානම් බුදු ගුණයෙන් යුක්ත වුණා. සත්තා දේව මනුස්සානම්. සත්තා දේව මනුස්සානම්. සත්තා දේව මනුස්සානම්. සත්තා දේව මනුස්සානම්. සත්තා දේව මනුස්සානම්. සත්තා දේව මනුස්සානම්. බුදුරජාණන් වහන්සේ දුක්ඛාවේ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝක සත්‍යයේ අවබෝධය සඳහා මුල මැද අග යහපත්සේ ලෝක දේශනා කළා. මේ චතුරාර්ය සත්‍ය ලෝකයට දේශනා කළා. ලෝකයේ සත්‍යයන් තුළද මේ අවබෝධය ලබා දීමට ක්‍රියා කරන නිසා බුදුරජාණන් වහන්සේට අපි බුද්ධ කියලා කියනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධ කියන බුදු ගුණයෙන් යුක්ත වුණා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ භගවා කියන ගුණෙන් යුක්තයි. උන්වහන්සේ මෙලොව පහළ වුණු උතුම්ම භාග්‍ය සම්පන්න පුණ්‍යවන්ත උත්තමයා වුණා. උන්වහන්සේ රාග ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් සම්පූර්ණයෙන්ම දුරු කළා, භග්න කළා. මේ ත්‍රිවිධ අකුසලයන් දුරු කර නිසා ලෝක පහළෝ පුණ්‍යවන්තම භාග්‍ය සම්පන්න උත්තමයා නිසා අපි උන්වහන්සේට භගවා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ භගවා කියන සම්බුදු ගුණේ යුක්තයි. භගවා භගවා භගවා භගවා භගවා භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ සුගතෝ සුගතෝ සුගතෝ සුගතෝ සුගතෝ බුද්ධෝ

බුද්ධානුස්සතිය භාවනාව කියලා කියන්නේ. අපේ විසල්ලා කියන සිත බුදුරජාණන් වහන්සේගේ අරහන් ආදී බුදුගුණ තුළ පිහිටුවමින් හිත සමාධිමත් කිරීමයි බුද්ධානුස්සතියෙන් කරන්නේ. පින්නතුනේ අපට එක බුදු ගුණයක් හරි බොහෝ වේලාවක් වඩන්න පුළුවන් නම් ඒක ලොකු කුසලයක් වෙනවා. අනිත් පැත්තෙන් හිත එකඟ කරගැනීමට පහසුවක් වෙනවා. බුද්ධානුස්සතිය වඩනකොට අපේ මුලදී අරහන් බුදු ගුණේ ඉඳන් භගවා බුදු ගුණේ දක්වා ආරෝහණ ක්‍රමයට විරාම තීමෙන් අපි මෙහෙ කරනවා. ඊළඟට භගවා බුදු ගුණේ ඉඳන් අරහන් බුදු ගුණේ දක්වා නැවත අවරෝහණ ක්‍රමයට මෙහෙ කරනවා. ඊළඟට අපේ මොලේ ගන්න අගට අගේ නම් මොලට ආරෝහණ අවරෝහණ විදියට වඩනවා. මෙහෙම කලකට ප්‍රබල කරන් පස්සේ අපට එක බුදු ගුණයක් හුඟක් ප්‍රකට වෙනවා. ඒ අරහන් බුදු ගුණය වෙන්න පුළුවන්, සුගත ගුණය වෙන්න පුළුවන්, භගවා බුදු ගුණය වෙන්න පුළුවන්. ඔබේ කැමැත්තට අනුව එක බුදු ගුණයක් තමන්ට වැඩිපුර ප්‍රකට වෙන ගතියක් එනවා. ඊළඟට අපි බුදුහාමුදුර ඉදිරි පිට රැඳ සිටිනවා කියන අදහසින් අර බුදු ගුණය තේරුමත් එක්ක හිතේ තියාගෙන නැවත නැවතත් සිතින් මෙනෙහි කිරීමයි කරන්නේ. මෙහෙම දිගට කනකොට පින්නතුනේ අපිට ලොකු වෙනසක් අපේ හිතේ දැනෙනවා. එකක් තමයි හිත එක අරමුණක බොහෝ වේලාවක් තියාගෙන ඉඳස්ස වෙනවා. අනිත් පැත්තෙන් හිත සමාධිමත් වෙනවා. අන්නේට වැඩි වේලාවක් සමාධිමත් වෙලා තියලා අවසානයේදී අපිට පුළුවන් මේ සමත භාවනාව විදර්ශනා පැත්තට යොමු කරන්න. අපි අර මුලින් අර්ථය දැනගත්තු හේතුඵල ධර්ම නැත්නම් චතුරාර්ය සත්‍ය නැත්නම් ස්කන්ධ පංචකය අපි නොනින් මෙහෙ කරනවා. අපිට ඊළඟට ඇස් අනිත්‍යයි රූප අනිත්‍යයි ආදී වශයෙන් ආයතන අනිත්‍ය විදිහට මෙහෙ කරන්න පුළුවන්. නැත්නම් අපට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය හැම වෙලාවෙම හටගෙන නිරුද්ධ වෙනවා කියලා ස්කන්ධ පංචකයෙන් හිත තියන්න පුළුවන්. මේක කාලයක් කරනකොට අපට අර සම්ප්‍රදායෙන් ලබාගත් අපි ප්‍රතිපලය විදර්ශනා පැත්තට යොමු කරන්න අපි දැස්ස වෙනවා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම අනුගතයෙන් ඊටම පැහැදිලිව සඳහන් කරනවා සමාහිතෝ වික්ඛවේ යථාභූතං භජනාති කියලා. හිත සමාධිමත් වෙලා අපි තියාගෙන විතරක් නෙවෙයි අපේ බලාපොරොත්තුව. හිත අපි දවස් ගානක් සති ගානක් ඒ කාර්මෝණේ තබා ගත්ත ඒ ගානෙට ලයිට් එකක් පත්තුවක් තියෙනවා වගේ. ඕන වෙලාවක කරන්ට් එක නැති වෙන පුළුවන්. අන්නේ ලයිට් එක පත්තු වෙලා තියෙන වෙලාවේදී අපි ලියුමක් ලියුවොත් කරන්ට් එක ගියත් අර ලියපු ලිපිය නැති වෙන්නේ නැහැ. සමථ භාවනා වඩන්නේ අපි දිට්ඨධම්ම සුඛ වේදනේ වශයෙන්. මනසට එන මේ ලෝකයේ තුල තියෙන දුක් පීඩා වලින් නිදහස් වෙන්නයි සමථ භාවනා වඩන්නේ. සමථ භාවනාවෙන් හිත තැම්පත් වුණාට පස්සේ අපි දැස්ස වෙනට ඕන අවිද්‍යා නීවරණේ දුර වෙන ආකාරයට හිත නිදස්සන ගැටට යොමු කරන්න. එතකොට තමයි අපි අනිත්‍යතාවය මෙනෙහි කරන්නේ. හැම වෙලාවෙම අපේ ඇස, රූපය, ඒ දෙක හැදෙන චක්කු විඥානය, ඒ තුනේ හටගැනීම හේතුන චක්කෝ සම්පස්සය, චක්කු සම්පස්සය වේදනා, රූප සංඛා, රූප සංඥා, රූප සංචේතන, රූප විතක්ක, රූප විචාරාදී ඇහැට සම්බන්ධ අවස්ථා 10ක් තියෙනවා. ඒ 10 හටගෙන නිරෝධන ආකාරය දකින්න. මේ හැම දෙයක්ම දකිනකොට අපිට පේන දේ තමයි මේ සත්‍ය පුද්ගලයේ කරන දෙයක් නෙවෙයි, මේක හේතුඵල ධර්මක ප්‍රතිපලයක් මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ සත්‍ය පුද්ගලයෙන් අභ්‍යන්තරින් ගල කරන දෙයක් නෙවෙයි. මේ ස්කන්ධ පංචකයක ආයතන 12ක ධාතු 18ක නැත්නම් නාම රූප විඥානවල ක්‍රියාකාරීත්වයක් තමයි මේ හටගන්නේ. වර්තමානයේ හිත ඊළඟ මොහොතට හේතුවක් වෙලා වර්තමානයෙන් නැති වෙනවා. හැම මොහොතෙම ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. හැබැයි නිරුද්ධ වුණාට නිකම්ම ගෑවිලා යනවා නෙවෙයි. නිකම්ම නාස්තිකවාදයකට යනවා නෙමෙයි මේක. හැම මොහොතෙම අපි උපදවන අපේ ස්කන්ධාදී මේ ස්වභාවයන් ඊළඟ මොහොතට හේතුවක් ඇති කරලා තමයි මෙතන නිරුද්ධ වෙන්නේ. එතකොට අපි මේ මොහොතේ හිත සිහියෙන් ඕනේ තබා ගත්තොත් ඒ තබා ගන්න අවස්ථාව ඊළඟ මොහොතේ ප්‍රඥාව දිනු කරන්න හේතුවක් වෙනවා. කාර්යයක් මේ වඩනකොට අපිට කෙලස් අහවල් දවසේ දුරු වුණා කියලා කියන්නේ බැරි වුණත් අපිට තේනවා ලෞකික මට්ටමේදී තිගෙන් ටිකක්ේ නීවරණ අඩු වෙන ආකාරය තමයි පෙනියනවා. අපි අවිද්‍යාවෙන් ඉන්න කාලේ තිගෙන් ටික අඩු වෙලා විද්‍යාසහගතව නුවණින් ඉන්න කාලේ තිගෙන් ටික වැඩි වෙනවා. ඉතින් කියනවා තියෙන අපි මේ හැම දෙයක්ම කලේ සතර භාගයෙන් කළ මේ මනස ආත්මභාවයෙන් ලැබිලා මහත්සේගෙන කියාගෙන බොහොම වෙහෙසල ගැන කියවල් කළා දරුවන්ගෙන් නිදහස් වෙලා මේ ඔක්කොම කළා අපේ ජීවිතේ ලබා ගන්නා වූ ස්වර්ණමය ප්‍රතිඵලය තමයි මෙන්න මේ සමත විදර්ශනා වලට යොමු කරන කාලය. මේක තමයි අපේ ජීවිතයේ ඉහළම පරමාර්ථය ඉලක්කය බවට පත් කරගන්නට ඕන. අනිත් කිසිම දෙයක් නෙමෙයි පින්නතුනි. අනිත් දේවල් ඔක්කොම අපි කරන්නේ මොකටද? මෙන්න මෙතෙන්ට එන පහසු ගන්ධික විවේකය පහසුව ලබා ගන්න. අපි මේ දේ නොකරොත් පින්නතුනි අපේ ජීවිතේ නියම ප්‍රයෝජන ගන්නා වෙන්නේ නැහැ. මේදී අපි නොවැළුවොතින් අපට මේ බුද්ධෝත්පාද කාලයේ නිසසේ ප්‍රයෝජන ගන්නා වෙන්නේ නැහැ. යන්නේ අපේ ජීවිතේ අපි හැමදේම මහන්සියල කරේ. දැන් අපට මතක ඇති පාසල යන කාලේ, විශ්වවිද්‍යාල යන කාලේ, රැකිරක්ෂාව කරන කාලේ කොච්චරම මහන්සි වුණාද නේ? ඒ මහන්සියල ලැබුවේ ප්‍රතිඵලය තමයි මේ ධර්ම ශ්‍රවණය කළා, මේ සමත විදර්ශනා භාවනාවට යොමු කරන්නේ. ඒ නිසා මේ අවබෝධය ලැබිච්ච මොහොතේම කොයි වයසේ හිටියත් එයා මේ වැඩසටහන ආරම්භ කරන්න ඕන. ආරම්භ කළ වේගයෙන් මේ ඔස්සේ තමයි කාර්යයක් කරන්න ඕන. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, මානසික නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දින මේ පින්කම විශේෂයෙන්ම ඒ ලිලි ලිලිත්තරණ මහත්මිය මේ පින්කමට බොහෝ කාලයකට ඉඳලා ආරාධනා කරලා හිමා ශ්‍රද්ධාවෙන් මේ පින්කමට අනුග්‍රහ දැක්වුවා. ඉතින් මේ සිදු කරගත් සියලු පින්දහම් එතුමිය නමින් මියගිය ඥාතීන් ඇතුළු අප හැම දෙනාගේම ඥාතීන්ට පින් කැමති සියලු සත්‍යනොත් මේ පිනෙන් සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා නෙතුම් සරණින් ජයම වේවා. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි. දැන් ඊළඟට සම්බුද්ධ පූජා පැවැත්වීම ආදී කටයුතු ස්වාමීන් වහන්සේලා සිදු කරනවා. හැමදෙනෙක් මේකට සාම